නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුඛෝ බුද්ධානං උප්පාදෝ සුඛා සම්ධම්ම දේශනා සුඛා සංඝස්ස සමග්ගි සමංගානං තපෝ සුඛෝති ශ්‍රද්ධාවන්ත පින්වතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත්තු සම්යක් සම්බුද්ධ දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මනුලව දෙවලව සදෙවලව වාසී සෑම දිනාට මෙලෝ පරලෝ හිදසෝ පිණිස පවත්නා සම්පත් හතරක් මේ ගාථාවෙන් දේශනා කරලා තියෙනවා. සුඛෝ බුද්ධානං උප්පාදෝ සර්වඥන් වහන්සේලා ලෝ පහළ වීම දෙවිනිසුන් සායත සමස්ත ලෝකයාට හිත ශෝකලෙස පවතිනවා. සුඛා සද්ධම්ම දේශනා ඒ සරුවක්ඥන් වහන්සේ විසින් දේශන සද්ධර්මයේ දේශනා කරන්ට ලැබීම සදේවක ලෝකයාට ලොවේ ලෝතුරා ශෝකලෙස පවතිනවා. සුඛා සංඝස්ස සාමග්ගී සුඛේ තුළ ශික්ෂාකාමී සංඝරත්නයේ සාමග්ගී භාවයේ දෙවිමිනිසුන් සහිත සමස්ත ලෝකයාට හිත සුවපිනිස පවතිනවා. සමග්ගානං තපෝසුකෝ සමගි වූ ගිහිතෑදි සමදනාගේ මෙලෝ පල්ලව දියුණුව සඳහා කටයුතු කිරීම සපපිනිස පවතිනවා. මේකයි ගාථාවේ කෙටි තේරුම. සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේ ලෝ පහළ වෙන්නේ කල්ප කෝටි සතසාතර ගණනාවක් ගිහිල්ලයි. මේක සාරා සංකේ කල්ප ලක්ෂයේ පිස්වර සංඝංකර මේදංකර සරණංකර දීපංකර නම් සරුවඥන් වහන්සේලා අතර නමක් පහළ වුණා. දීපංකර සරුවඥන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහා කල්ප අසංකේයයක් බුදුවරයන් වහන්සේලා නැතුව හිස්වදේ වුණා. මොනතරම් දුර්ලභද මහා කල්ප අසංකේයයක් යන්නේ සුළුපතු කාලයක් එහෙම නෙමෙයි. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගෙන් පසුව මහා කල්ප අසංකේයයක් බුදුවරයන් වහන්සේලා නැතුව ගෙවිලා මංගල සුමන රේවත සෝභිත කියන බුද්ධ ශාසන හතර පහළ වුණේ. සෝභිත සරුවක්ඥන් වහන්සේගෙන් පස්සේ මහා කල්ප අසංකේයයක් බුදුවරු නැතුව විශ්ව දේවුණා. ඊට පස්සේ තමයි අනුමදාසේ පදුම නාරද බුදුවරයන් වහන්සේ තුන් නම එක කල්පයක පහළ වුණේ. නාරද බුදුරජාණන් වහන්සේගෙන් පසුවත් මහා කල්ප අසංකේයයක් බුදුවරු නැතුන් හිස්වදිය. ඊට පස්සේ තමයි සිව්මතුරා බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. මෙහෙම අසංකේය හතරක්ම බුදුවරයන් වහන්සේලා නැතුව කාලෙ ගෙවුණා. ඊළඟට පදුමුත්තරිකින සිව්මතුරා බුදුරජාණන් වහන්සේගේ පටන් මේ වෙනතුරු මහා කල්ප ලක්ෂයයි. ඔය ලක්ෂ්‍ය තුළ පහළ වුණේ බුද්ධ ශාසන 16ක් පමණයි. අර සාදා සංකේ කල්ප ලක්ෂ්‍ය ඇතුලේ පහළ ඇතිනේ බුද්ධ ශාසන 12යි. මොනතරම් ස්වල්පද මොනතරම් දුර්ලභද. මේ විදිහේ දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක් යම් අවස්ථාවක ලැබුණා නම් ඒ ලැබෙන කාලයේ මුළු තුන් ලෝකයටම හිත ශෝකිනිස පවතිනවා. කිමිතුන් අහල ඇති දීපංකර සරුවඥන් වහන්සේගේ ශාසනයේදී අපේ සුමේද තාපසෝචිතේ මහබෝසතාණන් වහන්සේ බුදු වෙන බවට විවරණ පත්වල ලැබුවා. ඒ වෙලාවේදී මේ දසදහසක් ලෝක ධාතු වල බුදු වෙන අවස්ථාවේ මෙන්න ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. ඒ කියන්නේ දෙතිසක් මංගල්‍ය පූර්ණිමිති පහළ වුණ මුළු ලෝක ධාතුවේම. එතකොට මේ බුදු වෙන්න විවරණ ලැබූ දවසේ කොච්චර ඈත කාලයකද සාරා සංකේ කල්ප ලක්ෂණයක තිස්සේ. එයින් පැහැදිලි වෙන්නේ මේ බුදුවරයන් වහන්සේගේ පහළ වීම ලෝක සිත ශෝකලිස පවතිනවා. ඒ කියන්නේ එදා ඒ සුමේද තාපසයන් වහන්සේට විවරණ ලැබුණු වෙලාවේ උන්වහන්සේ මල් මත්යේ පළඟ බැඳගෙන බෝධි සම්භාර සම්මර්ශණය කළා. දහම් ආනයක් මහ පොළොව කම්පා වුණා. ඒ දවසේදී නරකාදී සත් අතමා නරකයේ ගිනි නිවිලා ගියා. වේතාපාවේ සාතිපාසා නැති වෙදියා. ත්‍රිසං අපායේ භය ඇති ගැනීම නැති වුණා. නිත්‍ය වාරයේ සත්‍යෝ මෛත්‍රී සහගත වුණා. එනිලාමේ කුන් ලෝකේ කුතනකවත් ඉපදීමක් නැති වූ ගියා. ඔය තනපක් මරණයක් නොවේ ගියායි දවසේ. පුදුම ආශ්චර්යයක්. අන්ධයන්ට ඇස් ලැබුණා. දිරන්න කන් ඇහුණා. ගොළුවන්න කතා කළ හැකි වුණා. අංග රේකලායත නිසිසේ අංග ප්‍රත්‍යංග පහළ වුණා. මිනිසයන්ගේ සාපිපාසා වෙහෙත නොදැනී ගියා. මහ පොළවේ උල්පත් මතු වුණා. මහා සාගරයේ හරදී මිරිදී වෙලා පස්සියොමෙන් පිටේ ගියා. ගංගාවල් නොගලා තම තමම පස්සියොම් පිටේ ගියා. මහා පොළවේ සද්දුමු පියුම් කියලා පියුම් පත් මහල වුණා. අහසේ ඕලම්බක පත්මේ කියලා එල්ලෙන පියුම් පහල වුණා. සෑම ගහක් වැලක් මුලපටන් අග දක්වා මල් වලින් පිරී පිරී සැරසුණා. මුළු ලෝක ධාතුවම පුදුම සුවඳක් ඇතිවී ගියා. ලෝක දාතේන දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ දීල විමාන බ්‍රහ්ම විමාන සහ චන්ද්‍ර සූර්ය මණ්ඩලයන්ගේ ආලෝකයේ අභිභවාගෙන ආලෝකයට ඇතුළුණා. ඒ මුළු ලෝකයේ මේ බුදියෙන් ඉස්සර බුදියෙන් බවක යොර ලැබු දවසේදීම ලෝක මොනතරම් සනසිල්ලක් ලැබුණාද. ඒ වගේම අන්තිම ආස්භාවේදී මෞකුසේ පටිසන්ධි ගන්න දවසේ මෞකුසෙන් දිවි යන දවසේදී මාන පරාජයකට ලෝතුරා බුදු වෙන දවසේදී ධම් සංසාරතුන් දේශන දවසේදී ආල්සාස්කාර අත්හරින දවසේදී කිරිනේන දවසේදී දස දහසක් ලෝක ධාතු වල මේ මංගල්‍ය පූර්ණිමිති පහළ වුණා. එතකොට බණක් නොවත ධනක් නොදී බුදු කෙනෙකුන් වහන්සේ උපදින එවාගේ මේ මේ අවස්ථාවවලදී මොනතරම් ලොවට සම්සිල්ලක් ලැබුණද. එකමනක් නෙමෙයි සාරුවක්ඥන් වහන්සේගේ ජීවමාන කෙටි කාලය තුළදී ධනපදයක් ඇසූ පමණින් කෙලෙසුන් නසා මඟඵල නිවන් ලබාගත් පිරිසාතුරින් සූවිසි අසංකෙයියේ නව කෝටි 60 ලක්ෂයක් දෙනා සනසුනා නිවනට පත් වෙලා ඒකා විශාල පිරිසක් නිවන් දුටුවේ සාරුවක්ඥන් වහන්සේ නමක් පහළ වූ නිසා නේද? සරුවක්ඥන් වහන්සේගේ දැකීමෙන් පමණක් මොනතරම් දෙනෙක් සැලසුනාද දෙව්ලොවට බඹලොවට ගියාද? මේ අනුව සලක බැලීමේදී ඕනෑම විපතක වැදී සිටි කෙනෙකුට පිහිටක් ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයේ නිසායි. සැලක් නොවන විදියට කවදාකවත් ධනක් කිනක් නොකළ අදින්න සුද්ධක කියලා මහා ධනවත් බ්‍රාහ්මණි. එකම පුතේ සිටියා මේ පුතාගේ කනේ පළඳලා තිබුණේ සංකරුවන් විසින් කරවන පරදනාවක් නෙමෙයි. ඔවුන්ට ධනේ දෙන්නේ වේ කියලා රන් කෑල්ලක් අරගෙන තල්ල කාලා විදලා කන්නේ එල්ලුව. ඒක මට මත්තම් කළ ඉල්ලපු නිසා ඒකට මත්ත කුණ්ඩලී කියලා කියන ඒ ආභරණය. ඒ නිසා ළමයාට කියවන මත්ත කුණ්ඩලී කියලා. මේ දරුවාට නිසිසේ කන්ද බොන්න දුන්නේ නැහැ. 87 කෝටියක් ධනේ නිදා අංගත ගෙදරක්. නමුත් එකම දරුවාට සැලකියන්නේ ලෝභකම නිසා මසුරුකම නිසා. අන්තිමේදී දරුවාට පාන් රෝගය ඇගෙනා මරණ මංචකයට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ බුදු ඇතිත මේක ලක් වෙලා එදා උදෑසන දෙමිදුලට වැදියා. දානයක් පිණිස නෙමෙයි දරුවාට අනුග්‍රහ පිණිස. මේ දරුවා බිත්තියේ පැත්තට ඇහැරිලා යන්නේ දිනදාගෙන හිටියේ ශෝෂණ්ඩ බෑ අත උස්සන්න බෑ. සරුවඥන් වහන්සේගේ බුදුරැස් දාදා දිස්ත්‍රික්කයේ වැස්නාම අපහසයෙන් හැරිලා බැලුවා. දානකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිදුල වැඩෙන්නව රන් සඳක් වාගේ දිලිකෙමි. මේ දරුවාගේ තේ පැහැදීමක් ඇති වුණා. මෙච්චර කලක් මං හිටියා මේ විදිහේ උත්මේ දකින්නමක් ලැබුණේ නෑනේ. මොනතරම් සාන්ත පැවැත්මක්ද? ශරීරයෙන් රැකී දෙන තරම් මොනතරම් දියුණු මනසක් ඇද්ද? මට ධන ගහන්න පුළුවන් වුණා නම් දැන් ගිහින් ධන ගහලා වඳිනවා නේද? දොස් නගා වඳින්න පුළුවන් නම් වඳිනවා නේද? එසේත් බැරි මේ වෙලාවේදී මේ මහෝත්තමයන් වහන්සේට මගේ නමස්කාරය වේවා, මගේ ජීවිතයේ පූජා වේවා කියලා හිත පහදවා ගත්තා. එක්කලේ කරගත්තේ සරුවත් යන වහන්සේ ආපහු වැඩියා සිටේලා දෙන්දරුවා සිටේලා සෞදසා භවනේ දෙව් කුමරේ කියලා උපන්න මාත්‍ර කුණ්ඩලී නම්. දවස් 7ක් ඇතුළතදී මේ මාත්‍ර කුණ්ඩලී දීව පුත්‍රයා මුණතරම් පුදුමයක්ද තමන්ගේ පියා දමනේ කරලා ඒ ගෙදරට බුදුපාමොක් සංගරුවන වැඩම කරවලා දහම් දේශවලා දම් දෙවල දහම් දේශවලා 84,000ක් දෙනාට මඟඵල නිවන් ලබන්න සැලැස්සුවා දිය පුත්‍රයා මිනිස් වෙෂයෙන් ඇවිල්ලා. මේක මහා පුදුම සිද්ධියක්. මේ තරම් අසරණයන්ට පවා පිහිටක් උනේ සරුවක්යන් වාසයේ පහළ වූ නිසා නේද? අසල සෝදිතයෙක් වශයෙන් සිටියේ සුමියට කියන අසරණයා බුදුරජාණන් වහන්සේගේ දැකීමෙන් බණ ඇසීමෙන් සැලදි වෙලා සෞඛ්‍යලස් නසා රහත් වුණානේ. සුහම් දිනේ මුත්තසාරේලියත් එක්ක බැඳ සබා තිබුණු අහිංසක සෝපාත දරුවාත සරුවඥන් වහන්සේ දේශ වචනයෙන්ම ඒ බැඳුන් දැහිලා අරිහත්යේද පත්වෙලා බුදු පාමුවට ඇවිල්ලා සැවිදි වුණා නේද? ගලෙන් පලෙන්ද ගියේ වස්සලේ ස්වාමීන් වහන්සේ එක ධනපදයක් දෙසූ ප්‍රමණින් උන්වහන්සේ අහසේදීම රහත් වෙලා බුදු පාමුවට ආවා නේද? මේ වාගේ පුදුම සිද්ධි සජ්ජුමාලා කියන මේ දාසියේ දෙන්නේ වැළඳා ගන්න ගිය වෙලාවේ සරුවක් යන වාස දැකලා වැඳලා බණහලත් පරිදේලා අරිහත්යෙට පත් වුණා. වුණා දාසිය සරුවක් යන වහන්සේගේ විදේශ ගමනක් වළක්වලා බණහලා පරිදේලා අරිහත්යෙට පත් වුණා. කිසා දෝතමියේ සුචාගේ අභාවයෙන් සුදුනු විදියේ මානසික පීඩාවෙන් ශෝකයෙන් පරිපරිණ වේලාවේ බුදුපණ පදයක් ඇසීමෙන් සෝවාන් වෙලා සහිදව අරිහත්යෙට පත් වුණා. අවදේශීක්ෂාක් වායස ඇති බහුකුත්තිකා කියන උපාසිකාව බුදු සසුනේ මෙහි නිසස්සේ පැවිදි වෙලා සරුවක් යන්වාස පිරිසිඳා වඩන කොට දින ඇද නැතිලා එතෙන් දෙසෝ දාමී එතුමියේ දින දිගා වෙලාම නැගිට ගන්න බැරි සත්‍යයෙන් ඉඳගෙනත් අරිහත්යෙට පත් වුණා. රූපජාත ශිෂ්‍ය ස්වාමීන් වහන්සේට අසක් පයක් ඔසවන්න බැරි තරම් සුදුමාකාර පිළිකා රෝගයකින් මුළු ජීවිතේම අවාසනාවන්ත වෙන්න වෙලාවේ සරුවක් යන වාසයේ වැඩම කළා. කළ උපස්ථානයෙන් ආ දේශෝදාමින් ඒ ආසනයේදීම ඒ රැතිරියගත් විලාසයෙන් අරිහත්යෙට පත් වුණා. මේ වාගේ පුදුම අසරණ ලෝකයාට පිහිට වෙන්න සරුවක් යන වාසයේ පහළියේ මොනතරම් උපකාරී වුණාද? ඔය අතර රජවරු මැතිවරු චූරු සේනාපතිවරු මහා ධනවත් සිටුවරු රාජේන නානා ප්‍රකාර උසස් පුද්ගලයෝද මේ බුදු සසුනේ පිහිට ලබාගෙන සුගතේත නිවනට පත්වුනේ සරුවක්ඥන් වහන්සේ පහළ වූ නිසයි. රාජේන සරුවක්ඥන් වහන්සේ දේශනා වූ මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ සදාම් අමාව අහලා මොනතරම් ජනතාවක් මඟඵල නිවනින් සැනසුණාද? කලමිනි ධර්ම දේශනාවේ ගම්සක් සතුන් දේශනේ පවත්වන දවසේදී දසදහසක් ලෝක දහසේ එකම සුවඳින් සුවඳවත් වෙද්දී එකම හඬින් දසදහසක් සත්වල කෙළවරට ඇසෙද්දී අසංකේයයක් පිරිස අමා මහ නිවනට පත් වුනේ සදාම් දේශනාව සත්ව පිණිස පවත්නා නිසා නේද? එවාගේම අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේද සෝවාන් ඵලයට පත් වූ අතර 18 කෝටියක් බ්‍රහ්මයන් අරිහත්යෙට පත් වුනේ මේ බුදුබණ පද නිසයි. මහා මංගල සූත්‍ර දේශනාව සානෙදීද චූල රාහුල වාද සූත්‍ර දේශනාව සානෙදීද පරාභව සූත්‍ර දේශනාව සානෙදීද එවාගෙම සම්මා පරිභාගණීය සූත්‍රයේ කලහ විවාද සූත්‍රයේ සූතක සූත්‍රයේ චූල විහ සූත්‍රයේ මහා විහ සූත්‍රයේ ආදී වශයෙන් දේශනාව සානෙදී මහා සමය සූත්‍ර ආදී දේශනාව සානෙදී අසංකේය අසංකේය බැගින් සෝවාන් ආදී යත මාර්ගඵල ලැබී කෝටි ලක්ෂය බැගින් පිරිස අරිහත්ය දෙපත් වුණේ බුදුබණ දේශෝ නිසා නේද? සමාරිතේක දේශනාව 84,000 ගණන් දෙනා මඟඵල නිවන් ලබාගෙන තියෙනවා. 40,000ක් එක විට එක බණ පදයහල රහත් වූ භික්ෂු පිරිස ඉඳලා තියෙනවා. එක බණ පදයකින් 20,000ක් භික්ෂුන් එක විට අරිහත්යට පත් වෙලා තියෙනවා. දේවාදී සංඛ්‍යාවකෙන් නොඉක්ින දෙන්නාගේ වශයෙන් මඟඵල නිවන් සෝයේ සැනසුනේ බුදුබණ පදේ නිසායි. සරුවක්ඥන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුවත් ශ්‍රී ලංකාවෙත් ජම්බුද්වීපෙත් වෙනත් රටවලදීත් මොනතරම් බුදුබණ නිසා මනුලව දෙව්ලොව බඹලොව සම්පත්ම කෙළවර අමා මහ නිවන් ලැබුව නිවන් සෝලේ කොතරම් ඉන්නවද? අපේ ලංකාවේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ දවසේදී ආරාධනා ගලට ගොඩ වෙලා සාමණේර සුමන සාමණේරයන් වහන්සේ කළ ආරාධනෙන් දසදහසක් වලින් දෙවියෝ මේ ලක්්‍යවත පැමිණියා. එතෙන්දී මිහිඳුන රහතන් වහන්සේ මිහිඳලා පහුවේදී සමසෙත්ත පරියාය සූත්‍රයේ එකද සංයෝජන පරියාය සූත්‍රයේ කියලා කියන එක දේශනේ පැවැත් වූ වෙලාවේ කෝටි ලක්ෂයක් දෙන රහත් වුණ අසංකේයයක් පිරිස නිවන් දැක්කා. මේ බුදුබණ පද ඇසීමෙන් එවැගේම දවස් 7ක් ඇතුළතදී හිඳු මහ රහතන් වහන්සේගේ දේශනා අටක් නිසා 8500ක් දෙන ලංකාවේ පළමු වරට මඟඵල නිවන් සෝයටපත් වුණා. එවැගේම වැඩි කලක් යන ඉස්සර 40000ක් භික්ෂු සංඝයා වහන්සේ ශ්‍රී ලංකාවේම පැවිදි වෙලා අරිහත්ත්වයටපත් වෙලා කල්මු ආරතේ ශ්‍රී ලංකාවේ ථූපාරාම සංඝානා නමින් නිහිතට කම්පා කරවමින් සංඝානා කරන්න සමත් වුණා. එවැගේම අද දාස දක්වා ශ්‍රී ලංකාවේ විදේශ බෞද්ධ රටවලත් මේ ශ්‍රද්ධාව නිසා මුණතරන් දෙනෙක් සුගතියට නිවනට මඟ පාදා ගන්න කටයුතු කරනවාද. එනිසා මේ ශ්‍රද්ධාවේ දේශනා කිරීම දෙවියන් සයිද සමස්ත ලෝකයාට හිත සුවක ලෙස පවතිනවා. සුඛ සංඝස සාමග්ගී කියන තැනදී සංඝ නමින් මෙතන හැඳින්වෙන්නේ ලෝක දාසයේ කොටක සමූහ කණ්ඩායම් ඉන්නවා. සරුවක්යන් වහන්සේ අග්ගප්පසාද සූත්‍රයේදී දේශනා කළා යාවතා බිත්තේ සංඝාවා ගණාවා තථාගත ශාවක සංඝෝ තේසං අග්ගමස්සායති. මේ ලෝකේ යම්තා පිරිස ඉන්නවා නම් සමූහ කණ්ඩායම් ඉන්නවා නම් ඒ සියල්ල අතුරෙන් තථාගත ශාවක සංඝ රත්නේ අග්‍රයි. සුපටිපන්නතාගේ ඒ අනන්ත ගුණ ඇති ආරි මහා සංඝ රත්නේ තුන් ලෝකේම අග්‍රගන්නේ වූ ශාවක පිරිසක්. ඒ මක්නිසාද මේ සංඝ රත්නයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමිත ශෝභන ගමනින් ගමන් කරන පිරිසක්. එවා කියන්නේ නිර්වාණයට අනුලොම් වූ මාර්ගයේ ගමන් කරන පිරිසක්. නිර්වාණයට විරුද්ධ වූ අවිරුද්ධ මාර්ගයේ ගමන් කරන පිරිසක්. අන්තර්ගේ වර්ගයේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් කරන පිරිසක්. එවැගේම අවංක අකුසල අජින්ම කියන ලක්ෂණ ඇති සිදු මාර්ගයේ ගමන් කරන පිරිසක්. නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවේ යෙදෙන නෛර්යානික ප්‍රතිපදාය දෙන පිරිසක්. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ගමන්ගත් අනුයාත මාර්ගයේ ගමන් කරන පිරිසක්. එවැගේම චන්ද්‍රෝපම ප්‍රතිපදාවට, නාලක ප්‍රතිපදාවට, චෝතක ප්‍රතිපදාවට, රසවිනේත ප්‍රතිපදාවට, සංවේක ප්‍රතිපදාවට සහ චතුපස්සේ සන්තෝෂ භාවනා රාමතා දීපක මහා ආර්යවත් ප්‍රතිපදාක පිළිපන් පිරිසක්. යොදුන් සිය දහස් ගණන් දුර සිට පැමිණ කරන පූජාවත් මහත් ඵල කර දෙන ශ්‍රාවක පිරිසක්. රජන සියමිත්‍යාදීන් උදෙසාද නෑදැන්තිනු පිළන් උදෙසාද සංග්‍රහ වශයෙන් සසස් කළ ආගන්තුක සංග්‍රහයන් මහත් ඵල කර දෙන බැවින් පාහුනේ ගුණ ඇති පිරිසක්. තමන් උදෙසාද, අනුන් උදෙසාද, මෙලොව පරලොව උදෙසාද, ලෞකික ලෝකෝත්තර සතු උදෙසාද කරන දාන දක්ෂිණාවන් මහත් ඵල කර දෙන බැවින් දක්ෂිණයේ ගුණ ඇති පිරිසක්. දොහොත් නගාවීමෙන් පවා ලෞකික ලෝකෝත්තර සම්පත් ගෙන දීමද සමත් වන බැවින් අංජලි කරණයේ ගුණ සමන්වාගත පිරිසක්. දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝක සත්වයාට ලෝහි ලෝතුරා සම්පත් එලා ගැනීමට හේතු වෙන උතුම් පින්කතක් වන බැවින් අනුත්තර පුණ්‍යස්සේතුල ගුණ සමන්වාගත ශ්‍රාවක පිරිසක්. ඒ මේ ශ්‍රාවක සංඝ රත්නේ යම් තාක් සමග සම්පන්නව වාසය කරන ශේෂ නම් ඒ තරමට ලෝකයාට හිත සුව පිණිස පවතිනවා. ලංකාවේ සුවන්මැලි චෛත්‍ය රාජන් වහන්සේ උදෙසා මුල් දවසබන දවසේදී විදේශ රටවලින් 96 කෝටියක් රහතන් වහන්සේක සැනට වැදියා. හරි ඉස්සෙල් අහලා තියෙනවා ධම්සක්කයතුන් දේශනා වැනි අවස්ථාවලදී දෙවි දේවතාවෝ විධිකතු මලක් යන 77 80 90 කුඩා සියුම් ශරීර මවාගෙන බණ ඇසෙයි කියලා. ඒ වාගේ මේ මළුවට ඇවිල්ලා මේසා විශාල පිළිසක් කොහොමද හිටි සාමග්‍රීය ධර්මයේ දේතා එක හිසින් එක ආකාරයෙන් උනාසේලා ඒ සමාගයේ අධි මානසික ශක්තිය පාවිච්චි කළ නිසායි. රෝහණ ගුප්ත කියලා රහතන් වහන්සේ නමක් දිලංග වැඩෙන්නා තැනදී උනාසේ උපස්ථාන කරන්නාව රහතන් වහන්සේලාම 30,000. ඔය අතරකදී ශක්තිත කියලා අතහෙරිදි අත උපසම්ප්‍රදායෙන් අතවත් ඇති ස්වාමීන් වහන්සේ නමක් සිටියා. ඔය අතර විශාල ගරුණෙක් පියාඹගෙන ආවා. මේ රෝහණ ගුප්ත රහතන් වහන්සේ තුවතැන් කරමින් සිටිය මිනිස් වෙතින් නාග මානවකේ. මේ නාග මානවකයා දහගෙන යන්දාවා විශාල ගරු රාජේ. අර 30,000ක් අභිඥා බල සම්පන්න රහතන් වහන්සේලා සිටින්නේ නවක උපසම්පදාවෙන් අවුරුදු 8ක් ඇති සත්‍යිත ඉස්සර රහතන් වහන්සේක පාරකම විශාල ගල් පර්වතයක් මවලා ගල්ගේ ඇතුළට මේ ඕනගොත්ත මහ රහතන් වහන්සේ සහිත මේ මානවකයා ගත්තා. ගලේ ඇස්සිනා අර ගුරු රාජා ආපස්සට ගියා. මේ වාගේ සාමග්‍රී භික්ෂුන් වහන්සේලා නිසාද මෙහෙම ආශ්චර්ය දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. එනිසාමේ ඕනගොත්ත රහතන් වහන්සේ කියලා තියෙන මේ රක්ෂිතනම නොවේ කියලා නම් මේ 30,000ක් දෙනා නින්දාවටපත් වෙනාද මේ මානවකයා ගැන ගියා නම් කියලා. මේ වාගේ ලංකාවේ නානා දිසා භාගයන්ගේ දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් සංගරට ඒකට වැඩ ඉඳලා තියෙනවා. ඒකතන දම්පිලි අරගෙන තියෙන ඒකතන වාදීලා සමගි සම්පන්නව ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම විනය සාකච්ඡා කරලා තියෙනවා. ඒ විදිහට සංඝයාගේ සාමග්‍රිය නිසා තමයි මේ ලංකාවේ බුද්ධ ශාසනය බැබළුනේ. දෙනත් ලෝකයට වෙනස් අතුවලට වඩා මේ ලංකාවේ ගරුත්වය ඇතුවනේ මේ සාමග්‍රිය සංගරත්නේ ලංකාව වැඩි හිටිය නිසායි. අවුරුදු 1000ක් තරම් කෙටි කාලයේ ඇතුළතදී තමයි නිකායවල් බෙදලා මේ විදිහට වෙනස් වීම ඇති වුනේ. නමුත් ශ්‍රී ලංකාවේ තේරවාද බුද්ධ ශාසනය යම්තාක් පවතින ශේක් පවතිනවා නම් ඒ තාකල් මේ සංඝ සාමග්‍රියේ පැවතිනවා. ඒ පැවතීම නිසා දෙවියන් සහිත සමස්ත ලෝකයාට චිත්ත ප්‍රසාදයෙන් දාන ශීල භාවනාවේ කුසල රැස්කර ගැනීම ලෝකේ ලෝතුරා සම්පත් ලබා ගැනීමට පහසු වෙනියක් සැලකී තියෙනවා. කොතැන නුවර 500 ලැබීම් ශිෂ්‍ය පිරිස ඇති ධර්මදර විනයදර මහා ඉස්සර දෙනමුදේ අසාමග්‍රිය නිසා බුදුරජාන් වහන්සේ මුණතරන් උත්සාහගතද සමග සම්පන්න කරවීම පිණිස ඒලාමයේදී සරුවක්යන් වහන්සේ විශේෂයෙන් දේශනා කළ බණපදයක් සිහිර නැගෙනවා. උන්වහන්සේ දෙන කීපයක් මුන්වහන්සේලාට අනුශාසනා කළා. කිසි කෙනෙක් ඒකට නැමුනේ නැහැ. අන්තිමේ උන්වහන්සේ පාරමී වණයට වැඩියා පිරිසින් ඉවත් වෙලා 3 මාසයක්ම සංඝයාගෙන් ඉවත් වෙලා පාරමී හතරාගේ උපත්තා ලැබෙනින් ඒ වස්සාන කාලයේ ජීවවා 10 වෙනි වස්සාන කාලයේ පාරමී වණේ. එදා සාරුවක්යන් වහන්සේ දේසු දේශනා තුළින් වැදගත් දේශනාවක් තමයි බෝධිසත්ව දීඝාය කුමාරයන් වහන්සේගේ ප්‍රවෘත්ති. ඒක සඳහන් වෙන්නේ දීජීපී කෝසල ජාතකයේ. දීජීපී කෝසල රජතුමා කුසල ධනවේ රාජ්‍ය කළා. මෙතුමා පරම ධාර්මිකයි. සමන්ගේ රටවැසියන් සලකන්නේ දරුවන්ට වගේ. කතා කරන්නේ පුදුම මෛත්‍රියේ වචනෙයි. රජතුමාගේ ධාර්මිකකම නිසා අමිත මණ්ඩල ඒකත් වඩා ධාර්මිකව පැවතුණා. අමිත මණ්ඩලගේ ධාර්මිකකම නිසා වෙනත් ප්‍රදේශ භාර නිලධාරියෝ ඒකත් වඩා ධාර්මිකව වුණා. එනිසා ජනපද වාසයේ සිටුවරියට වඩා ධාර්මිකව වුණා. ජනපද වාසයේ මිනිස්සුන්ට වඩා ධාර්මිකව වුණා. මුළු මහත් ජනපදයේම රටම ඒකාත්මික වූ සාමග්‍රී රටක් වුණා වගේම බොහොම ශක්තිමත් භාවයකට පත් වුණා. ඔය අතරේ කොයිතැනක තින්නාර බකක් ඉගෙන ගොට ඉගෙනගෙන ඇට තියෙන වගේ දුෂ්ට පුද්ගලයෝත් ඔය අතර ඉන්නවා. එහෙම දුෂ්ට ඇමතියෙක් සිටියා. මේ ඇමතියා රජුරවන්ට ද්‍රෝහී කමින් රටෙන් පැනලා ගිහිල්ලා සාමන්ත රටක් තියෙනවා බරණැස් නුවර ඒ රජුරවන් එක්ක එකතු වුණා. ඒ රජුරවන් එක්ක මිත්‍ර වෙලා මොකද කෙරේ? එක දහසක් ගිහිල්ලා පුදුම තේලමක් සිව්වා. ඒ කියන්නේ මේ ජීජීපේ කුසෝ රජුරෝ හරිම දුර්වල පුද්ගලෙ එයාගේ රාජ්‍ය හරියට මැස්ස නැති නීවාදයක් වාගේ ලේසියෙන් අල්ලා ගන්න පුළුවන්. අපි යම් මේක මේ රටට එකතු කර ගමු ග්‍රහණය කරමු යටත් කර ගනිමු කියලා බරණැස් රජුන් උසි ගන්නලා ඒ රජුරෝ કૃષ્ණාවෙන් පොද ගන්නලා පිරිස පිරිවරාගෙන සේනාව පිරිවරාගෙන ආව කුසෝ ධනව අත්පත් කර ගන්න. කුසෝ රජුරෝ දීජීපේ කුසෝ රජුරෝ කිසිසේ ප්‍රාණඝාතයට කැමති නැහැ. ඕම පිරිසිදුව පන්සිල්ලා කෙනෙ කෙනෙක් පෝයාට සේදා කෙනෙ කෙනෙ. නිසා ඕන කෙනෙක් රට ගත්තා විතිවෙලා තමන්ගේ දේවියත් එක්ක අප්‍රසිද්ද විලාසයෙන් යස්වලාගෙන මගට බැහැල ගිය. බොහෝ දූරස්ථ ප්‍රදේශයක දුක්පත් ගම්මානයක කුමල් කර්මාන්තය කෙන කෙනෙක් ළඟට ගිහිල්ලා තමන් රජ කෙනෙක් බව නොගවා ඒ අත්තාට වක්තිලවෙත් උදව් උපකාර කරමින් අත්හැර කර දෙයින් එහිදී ජීවත් වුණා. ඔමින් අතරතදී මේ දේවියට දරුවේ කුසේ පහළ වුණා. ඒ තමයි බෝධිසත්වයන් වහන්සේ. මේ බෝසතාණන් වහන්සේගේ පුණ්‍යානුභාවය නිසා මවත් සියක් දෙන්න බොහොම නිරෝගී වුණා. මේ දරුවා ඉපදෙලා ඉගෙන ගන්නවා කෙනෙකුරු දෙමෝපියන් අතරේම හදාගත්තා. මේ දරුවාගේ ආශිර්වාද නමක් හැටියට දීඝායු කියලා නම ලැබුවා. වාස 16 වෙනකම්ම තමන් දන්නතා ශිල්ප ශාස්ත්‍රයේ දරුවාට උගන්වුවා. ඊළඟට දුරස්ථ ප්‍රදේශයක විශාස අධ්‍යාපනයේ සඳහා දිසාපාමොක් ආචාර්යවරුන් වහන්සේ නමක් ඇති ගැව්වා. අවුරුදු ගණනාවක් තිස්සේ මේ බෝධිසත්ව දීඝායු කුමාරයා බොහොම උසස් සම්මෙණින් අධ්‍යාපනයේ සමත් වුණා. ඒ අතරේ අධ්‍යාපන සතු පිරෙලා ගුරුවරයාට වැඳලා මෞපියන් දකින්න එන්න පටන් ගත්තා. දීර්ඝ මාර්ගයේ පා ගමනින් නෙමෙයි දින ගණනාවක් වෙන්න තියෙනවා. ඔය අතරේදී පුදුම දෙයක් වුණා. ඒ කියන්නේ දීජීතයේ කොසල් රජුලුවන්ට විශේෂ තීරතු එවාගේම උඩුරැවල් සකස් කරපු ඇඳුම් අන්දපු කපු මහත්මයෙක් හිටියා. මේ කපු මහත්මයා දැන් සේවය කරන්නේ අර විරුද්ධ රජුලුවන්ටයි. විරුද්ධ රජුලුවන්ට හේලමක් කිව්වා මේ දීජීතයේ කොසල් රජුලු අහවල්ක නැහැ ඇංගිලා ඉන්නවා කියලා. කොහොම හරි මේක දැනගෙන. ඒ නිසා මොකද මේ බර්ණස් රජුලු සිද්දකනේ තමන්ගේ සේනාව යවලා දීජීපී කුසෝ රජුගේ දේවිය දෙන්නම අල්ලගෙන ආවා. එවින්න අද්දක පිටපැත්තට දැන්දවලා සතුමල් පලන්දල රතුන් ඇඳුම් අඳවල ඉසමුඩු කරවල වගදෙර ගහමින් සලතලා තනමන් අන්දල සලතලා ගෙනෙන්න දකුණු වහල් කඩ කඩින් පිටමන් කරලා ගෙලගසා දානමනේ හතරට පළව දාන්නයි කියේ. මේ වද පෙර අර දැන් යන වෙලාවේ දීගාය කුමාරයන් හරියට ඉස්සරහට හම්බ වුණා. ඒක නම් මහා පුදුම සිද්ධියක්. දීඝායු කුමාරයා මෞපියන් දෙන්න අඳුනගත්තා. මෞපියන් දෙන්න දීඝායු කුමාරය අඳුනගත්තා. හැබැයි තමන්ගේ පුතා බව අඟවන්න අකමැති වුණා. පුතාටත් මේ වද ලැබෙයි කියලා. පුතාත් ඒ වගේම හඳන්නේ ගලට එන්නේ නැතුව මේ වද පිළිසෙට එක්වාසු වුණා. වද දෙමින් යන පිළිසෙයි පසුපසින් එකතු වුණා. නමුත් මේ ජීවිතයේ කුසල රජුවන්ගේ මෛත්‍රියේ කරුණා මොනතරම් පුදුමද? මේ දරුවාට අනුශාසනාවක් කරනවා. මේ අනුශාසනා වෙන කෙනෙකුට තේරෙන්නේ නැහැ. දරුවා උගත් කෙනෙක් නිසා ඒ දරුවාට හොඳින් තේරෙනවා. ඒ අනුශාසනා තමයි මා කෝතාප දීඝායු දීඝම් පස්සමා රක්ෂං නයි කෝතාප හේරාණී වේරේන සම්මන්ති අවේරේන තාප හේරාණි සම්මන්ති. මෙන්න මේකයි ආවාදේ. මේ ආවාදේ සියවර දහස් වල තියෙනවා. වද දෙන වදකියෝ යලි යලියෙන් කලනවා මේක තියෙනකොට. ඒ කියන්නේ මේ නන් දොඩවනවා කියලා. හිලිකන් නැතුව නන් දොඩවනවා කියලා. නමුත් එහෙම නන් දෙදීමක් නෙමෙයි මනස සිහිනුවණින් තමයි මේ පුතාගේ අනාගත සුභ සිද්ධිය සඳහා ගුණවත් වේ කෙනෙක් හැටියට න්‍යායවාදී දුන්නේ. ඉන්නේ දරුවත් පස්යෙන් යනවා සඳුලක් වගුරන්නේ නැතුව යම් කිසි ආධ්‍යාත්මික ශක්තියක් හිතේ දරාගෙන. දකුණු ආහාරක දෙන් පිට මං කරලා පිට්ටනියේදී සෝම් පිට්ටනියේදී මේ මෞඛ්‍යම් දෙන්න හේලියට දිගාසරවල හතරට සැලුවා. මේ දරුවාට ඉතින් දරා ගන්න බැරි තරම් ආධ්‍යාත්මික දැලිල්ලක් ශෝකයක් ආවා. කැලියට ගියා. කැලියට ගිහින් හොඳටම ඇඬුවා. අඬලා ශෝකේ තුනී කරගත්තා. තුනී කරගෙන මොන පියදාගෙන කල්පනා කළා දැන් මගේ මව්පියන් දෙන්නට මම උපස්ථානයක් කරන්න ඕනේ. ඒල අතේ සුළු මුදලක් තිබුණා. මේ මුදලින් සුරාසලකට ගිහිල්ලා සුරාගෙන අල්ලා අර ඒ මව්පියන්ගේ ශරීරය කැබලි ආරක්ෂා කරගෙන ඉන්න මොරකඩුවන්න කෙරියෝ. ඕම් මේ හොඳට දීලා නිදාගත්තා. එහෙනම් මේ දරුවා කලෙන් දර කඩලා දරසෑයක් ගහලා මව්පියන්ගේ ශරීර කොටස් එහි ආදාහන කෙරියෝ. මේක රජුරුවන්ගේ මසුමහන්තලාවේ සීනඳුරු කවුලුවට පෙනෙනවා. රජුරුව දැනගත්තා මේ නම් මේ නැගුම් කාපු රජුරුවන්ගේ දරුවේ කරින් ආති කෙනෙක් වෙන්න තෝරන කවදාරි මොහොතින් අපට අනුතරක් වෙන්න පුළුවනි කියලා හිතුවා. ඈත කියලා අඳුනගන්න බැහැ. නමුත් මේ කටයුත්ත දැක්කා. මේ දරුවා දැන් එකලා වුණා. නගරයට පිවිසෙලා රජුරුවන්ගේම ඇතා බලන ඇද්දෝවාගේ ඇත්හලට ගියා. ඉතින් කිව්වා මානේ මම ආතරණ දරුවේ මට පුළුවන් දෙන්නේ ගත කරන්න. හා හොඳයි මේ ඉඩ තියෙනවා වාඩි වෙන්න. මේ කෑම කිනවා කන්න. ඉතින් මේ දරුවා ඒ ආහාර පානත් අනුභව කරලා කිව්වා මාගේ මට පුළුවන් වීණා ගායනා කරන්න. එතුන් කැමති මේ වීණා නාද අහන්න මං වීණා ගායනා කරන්න. පුදුම විදිහේ වීණා ගායනාවක් කළා. ඒ අද්දෝවට තේරෙන්නේ ඒ තරම් ලස්සන වීණා ගායනා කරන්න. වීණා වාදනය කරමින් දීපිකා කියලා. මේ හද රජුරුවන්ගේ මාලිගාවට ඇහුණා. අත්හලතින් රාජ්‍ය මාලිගාට ආසන්නයි. පවුදා උදේ ඇද්දවුව ගෙන්නෑව කවුදගේ වීණා වාදනය කෙරි. සිව මහ රජවන් තුමනේ ඒ ආගන්තුක ළමයෙක් අසර ළමයෙක් මගේ නිවහන්සින් රාවා මම ඒ දඩුවා කියන දෙයලා දා ගන්න දුන්න ඒ තමයි මේ වීණා වාදනය කෙරි. එහෙනම් එන්නේ කියන්නේ මේක පරිවාසයට ගෙන්න ගත්තා. මේ දීගාය කුමාරයා සංසාරේ මොනතරම් මෛත්‍රී භාවනා කළාද? මේ මෛත්‍රී භාවනා බලය නිසා වෙන්න රජිරුවන්ගේ හිතේ පුදුම විදිහට පැහැදුනා. පැහැදිලාකෝ ළමයෝ මේ මාලිගාවේ රැඳෙන්නේ ওই නිදුල් යම දෙන්න සාප පිළ දාන්න කුණු භාගය අත්කරන්න ඔයාලගේ දේවල්කින් කිව්වා. මේ හැම දෙයක්ම කරන්නේ අර පියාගේ ආවාදයේ සිහියේ සබාගෙන. මේ වතික දාසක් වෙනු රජිරුව පුදුමයට පැහැදුනා. එනි කිසිම සේවකයෙක් නොකර මෙහෙට බොහොම ඥානවන්තව මේ දරුවා මේ රජවාසන අවසේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු කරනවා දැක්කා. අන්තිමේදී රජවාසන ඇතුළතම ගත්තා සේවයට. රජවාසන ඇතුළේ අභ්‍යන්තර කටයුතු කරන්නේ කැපීපත් කෙරෙව්වා. මේ දරුවාගේ පුණ්‍ය මහන්තතාවයි ප්‍රඥා මහන්තතාවයි මෛත්‍රී බලයේ නිසාවයි එන්නේ රජුගේ රාජ නිසෝවරුයි සේවක සේවිකා ඔක්කොම පැහැදුනා මේ දරුවාගේ කටයුතු දැක්කම. සමෝම ආශිර්වාද කරනවා. කෙනෙක් බොහොම ප්‍රසන්නයි. ගතකතුන් වලිනුත් බොහොම ප්‍රසන්නයි. එනිසා හැම දෙනාගේ සිද්ධාගෙන අතර සජ්ජිලුවන්ගේ රතේ පදෝන රියදුරු බවටත් පත් වුණා. හැම දෙයක් පිළිබඳවම අර සර්වකාරණික ආමාත්‍යය කියලා හැම දෙයක්ම සෑහ බලන්නේක් බවටද පත් වුණා. මේ තමයි කියන මතුවේ නැති. අන්තිමේදී රජුගේ එක පරම හිතවත් කෙනෙක් හැටියට හැසිරුණා. ඔය අතරේ රජුරුවන් දවස් තුන මෝදදේන යන්න පිළිව පිළිවරාව. දාස්කනන් පිළිත් එකතුවර වෙන අස්රතවලින් පිටත් වෙලා ගියා. මේ දීගාය කුමාරයා අස රතේ පදවන්න බොහොම දක්ෂ නිසා අනිශ්‍යල් නතර වේගයෙන් පදවාගෙන බොහොම ඈතට ගියා. මේ ඈතට ගිහින් ඉන්නව රජුරුවෝ දැන් පිළිසෙනකන් අපි ටිකක් ගමන් අරිමු කියලා ගහක් පොළේ නැවතුණා. මේ කුමාරයා වාඩි වුණාම කුමාරයාගේ කලවේ උඩේ සිටියාන රජුලෝ නිදාගත්තා. එනා වීදී මේ දීගා කුමාරයාට අර පියාණන්ට මව්පියන් දුන්න රජේ කිහිලෙලා රජුලුවන්ගේම කඩුව අතට ඇදලා ගත්තා. අයමත් ආවාදී කිහිලෙලා කොපුවට දැම්මා. සුනි කාරියක් එහෙම කළා. ඔක සීනෙන් දැක්කම මේ නිදාගෙන ඉන්න රජුලු. එක පාටම සිගැස්සලා බිය වෙලාමෙන් අවදි වුණා. මොකද මහ රජුනේ බිය වුණේ? ඉවමේ ජීවිතේ කොසෝ රජුගේ පුතේ කියලා මගේ දෙල්ල කපන්න හැදුවානේ. ආ ඒ මම තමයි පුතා කියලා නැගිට්ටා. නැගිලා රජුගේ තේවල්ලෙන් අල්ලගත්තා. කෙස්සලාපෙන් අල්ලගෙන මම තමයි පුතා දැන් මරනවා කියලා කඩුව අමුරා ගත්තා. සත්‍ය රජු ලෝකෝ නෑ දරුවෝ මම මරන්න දෙපා කිව්වා. එනම් දෙවියන් වහන්සේ මෙන්න කඩුව මම තමයි රජුගේ පුතා දැන් ඔබ වහන්සේටම එපා නම් දැන් මරලා දාන්න. නැදරුව ඔබත් මම මරන්නේ අපි දෙන්නා ජීවිතාන්තයේ දක්වා ඕනෝන් සපත කරමු කියලා දෙන්නම කඩුවට දිව තියන දිවුරුවා. දැන් ඉතින් ওই ටික වෙලාවක් යනකොට සේනාව හැමිනියා. සේනාව පැමිණ වෙලාවේදී රජුරෝ කිව්වා කිරිපොත ජීවිතයේ කොසල රජුගන්ගේ පුතෙක් හම්බුනොත් ඔයගොල්ලෝ මොකද කරන්නේ කියලා. සමහර කිව්වා ගලගසාදා. සමහර දු අත්පාපු සිඳිනවා. සමාරිකුව කෙටි කෙටි ගන්නවා කියලා. සද්දිරෝක කිසිම දෙයක් කරන්න බෑ. මෙන්න මේ තමයි පුතා. දැන් මේ දරුවා දීවිතේ කොසල රජ්‍යයන්ගුණත් මගේ දරුවේ. දැන් අපි දෙන්න පරම මිත්‍රයන් බාටපත් වුණා. දැන් මොන බුද්ධදිනේ වෙනුවට අපි යන්න ඕන අපෝ කියලා රාජ්‍ය සභාවට ගියා. රාජ්‍ය සභාව ඇමතිවරු කැඳවලා ඔක්කොම සාකච්ඡාව පටන් ගත්තා. ඒලාවේදී මේ දීගාය කුමාරයා ඉදිරියේ ප්‍රශ්නයක් ඇතුවා. අද වද දෙන්නා වූ පුජ්‍යලයන් ගැනත් ඒලාවේ සිය රජුලන් කියපු කතාව ගැන ප්‍රශ්නයක් ඇති වුණා. ඒලාවේදී මේ දීගාය කුමාරයා සිය රජුලන් දුන්න ආවාදේ මෙන්න මේකයි කියලා තෝරලා දුන්නා. මාතෝ තාත දීගාජෝ දීගම් පස්සේ දරුව දීගාජෝ දිගු කලක් වෛරය සබා නොගනු. මා රස්සන් කෙටි කාලයකින් මිත්‍රත්වයේ බිඳ නොගන්නේ. නහි කෝතාත වේරානි වේරේන සම්මන්ති. දරුව වෛරයෙන් වෛරේ කිසි කාලෙක නොසන්සිඳේ. අවේනේනේ වේතාත වේරානි සම්මන්ති. දරුව මෛත්‍රියම වෛරේ සංසිඳේ. මෙන්න මේකයි මට දුන්න ආවාදේ කිය. දරුව දිනගායු දිග කලක් වෛරයේ තබා නොගනු. කෙටි කාලයක මිත්‍ර ධර්මයේ දිඳ නොගනු. දරුව කිසි කලකත් වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැත. මෛත්‍රියෙන්ම වෛරය සංසිඳනවා කියන මේ බණපදයයි මට දුන්න ආවාද. මේක කියන කොට කොසල් රජුගේ බර්ණස් සජිරවන්ත කඳුළු වැගිරෙන්න පටන් ගත්තා. තමන්ට වදගෙනින් එක් යන වේලාවෙදී තමන්ගේ දරුවාට දීලා තියෙන ආවාදේ මොනතරම් ගරු කටයුතු එවාගෙන සනසීමක් ආවාදයක්. වෙන පිය කෙනෙක් නම් කියන්නේ කවදා හරි මේ ඉරුදරගිර මරාදාලා රාජ්‍ය ගන්න කියලානේ. එහෙම මොනවා දෙයක්වත් නැහැ. වෛරය තියාගන්න එපා කියනවා කලක්. කෙටි කාලයකින් මිතුරු ධර්මයේ කඩා ගන්න එපා කියනවා. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැති බවක් මෛත්‍රියෙන් වෛරය සංසිඳෙන බවක් කියනවා. මේකනම් ධාර්මික වූ, සිල්වත් වූ, ගුණවත් වූ, නැනවත් වූ, බෝසත් ගුණ ඇති කෙනෙකුට මව කෙනෙකුට නේද මම වදදුන්නේ කියලා ඒකන මහත් සම්පාවක් ඇති වෙලා ඒ පුතා ඉදිරියේ මව්පියන්ගෙන් සමාව ගත්තා. ඊළඟට රාජ සභාව කැඳවලා කිව්වා දැන් මේ දරුවා මගේ දරුවෙක්. මේ දරුවාට මේ රාජ්‍යම මම දෙනවා. මගේ දියණියක් මම දෙනවා. එනිසා සුදීනෙන් දෙගොල්ලේ ඕනුවන් අතර මිත්‍රත්වයේ සභාවල රාජ්‍ය කරමු කියලා මේ රාජ්‍යයේ කොසල රාජ්‍යයේ දීගාය කුමාරයාට පවරලා බර්ණසජිරෝ සමංග රාජ්‍යයට ගිය. දිනෙමින් මේ දෙතිස්ස ඕනුවන් සාමග්‍රේ ධර්මයෙන් යහපත් ජීවත් වෙලා සුගති පරායන වුණා. මේ ප්‍රවෘත්ති එදා සරුවඥන් වහන්සේ කොසඹෑ නුවරදී අර දෙතිස්සෙන් දේශනා කළා. නාසේ පහදා දුන්න බලන්ද මහණෙනි මෞඛ්‍යංගේ ජීවිතේ නේතනම් විනාශයට පත් කළා තේද්දෙත් ඒ දරුවා සාමග්‍රේට පත් වුණේ මක් නිසා දවසීම නිසා නේද? ඥානය නිසා නේද? මෛත්‍රිය නිසා නේද? සතුන්ගතව පැවිදිින් ඔබ සෑම දෙනාටයි මේ සමග වෙන්න බැරි කියලා උන්වහන්සේ ආවාද කළා. රාජ්‍ය පැහැරගෙන, කෝෂ පොහොට්ටාගාර පැහැරගෙන, ශූරංගසනිග පැහැරගෙන, සීලම සම්පත් ශූරාගෙන ඉන්න වෙලාවෙත් මේ තරමට සාමග්‍රී ධර්මයේ පිහිටන්න බුද්ධෝත්පාද කාලවලදී පවා නැනවත් අය පුරුදු වුණා නම් බුද්ධෝත්පාද කාලේ ඇයි සමග වෙන්න බැරි කියලා ආවාද කළා. හැබැයි පසු කාලෙක තුන් මාසකින් පස්සේ මේ දෙපිටික සමගි වුණා. ඒ කියන්නේ දෙවියොත් ඔකට දෙදලා ගියානේ. අන්තිමේ මිනිස්සුෝ දන් නොදී හරියන්නේ. මේ දෙපිටිකේ අසමගිය නිසා අන්තිමේදී සවැත්නෝත්යෙලා බුදුරජාණන් වහන්සේගෙන සෙව්ව දළුව සමාව ගන්ද අනුදමානියන් වහන්සේගේ සහායෙන් බුදුරජාණන් වහන්සේ වැඩම කරවාගෙන බුදුපාමුල වැඳලා ශෝකේ තුනී කරගෙන සමාව අයදලා සමගි සම්පන්න භාවයට පත් වෙලා නාසලගේ දෙලුව දුණුව නිවන් මඟ ආලෝකමත් කරගත්තා. මේinde පැහැදිලි වෙන්නේ සංඝයාගේ සාමග්‍රිය මොනතරම් අවශ්‍ය බව. එනිසා සංඝයාගේ සාමග්‍රිය යම්තා පවතිනවා නම් ඒ තරමට බුද්ධෝත්පාද කාලයේ තවසවත් දුණුවට පත් වෙනවා. දෙවියන් සහිත ලෝකයාට හිත සෝපනිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන හත්වෙනි දවසේදී පිරිනිවන් පෑ සත්වෙනි දවසේදී සුභද්දර පරිභාජකතුමාගේ අමනෝක්ඥ වචනයක් නිසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බුදුන් පිරිනිවන් පා තුන්වෙනි මාසයේදී නිතිනිපුර පසළොස්වක් බොහෝ දවසේදී පළවෙනි ධර්ම සංගායනාව ආරම්භ කළා. ඒ 500ක් දෙනා වහන්සේ එකහඳින් එකහඳින් කියලා තියෙන අනාගතේ බුද්ධ ශාසනය කවුද රකින්නේ කියලා ප්‍රශ්නයක් ඇතිව වෙනවා. එකහඳින් කියලා තියෙනවා ලද්දේ රක්ෂිසන්ති ලද්දේ රක්ෂිසන්ති කියලා. මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ ශික්ෂාකාමී ලද්දේ සුඛය කියන ශික්ෂාකාමී සාමග්‍රිය දික්සංඝයා වහන්සේ කියන එකේ එකහඳින් කියලා කියනවා. එදා මේ ධම්ම සංගායනාව හත් මාසයක් ඇතුළත සිද්ධ කරන්න යෙදුණා. මහා පොළොව නොඑක් වාර කම්පා වෙලා මේ සංගායනාව පිළිගත්තා. එවන් දින දෙවෙනි වාරයේ යස සාකන්ද පුත්‍ර රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 100ක් ජීවිතනදී දෙවෙනි සංගායනාව සිද්ධ කළා. රහතන් වහන්සේලා අත් කීයක් දෙන එක කියලා. ඒ ගමනට මාස 8ක් පමණ කාලය ගත වුණා. එනොත් මේ සංඝ සාමග්‍රිය නිසා වැඩමඟ ගමන් ගන්නා ලද දසදහසක් වජ්‍ය කුටිලක භික්ෂූන් වහන්සේලා සසුනේ ඉවත් කරවලා බුදු සසුනේ මේ ප්‍රතිස්ථාවට පත් කරලා උන්වහන්සේලා ඒ කටයුතු සම්පාදනය කළේ සංඝ සාමග්‍රිය නිසා. බුද්ධ වර්ෂයේ 235 දී ධර්මාශෝක රජුගේ සහායෙන් මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කුමිනි සංගායනා සිද්ධ කළේ සහතන් වහන්සේලා දහතක් නමක් නව මාසයක් තිස්සේ. ඒ වාරයේදී සංඝ සෝධනය සිද්ධ කළා. වජ්ජ පුත්‍ර කෙරෙනි භික්ෂුන් වහන්සේලා මිසදුටුගත් භික්ෂු වේශධාරීන් 60000ක් සාතනින් ඉවත් කරවලා සාතන සංශෝධනය කරවලා ධම්ම සංගායනා පවත්වලා සතවන් නමයක බුදුසණ සිහිතුවන් ලැබුණේ සංඝයාග සාමග්‍රිය නිසායි. මේ නිසා සංඝ සාමග්‍රිය කියන එක බුද්ධ ශාසනයේ චිරස්ථිතේ නිසා දෙවියන් සහිත සමස්ත ලෝකයාගේ හිතසුව නිසා ඒකාන්තයෙන් පරතිනවා. ඊළඟට සඳහන් වෙන්නේ සමග්ගානන් තපෝසුකෝ කියන්නේ බුද්ධ වචනයයි. ඒ කියන්නේ ධිරිතවදී ආය බෞද්ධයෝ. ධිරිතවදී බෞද්ධයෝ යන්තා සමග සම්පන්නව කටයුතු කරනවා නම් ඒ සමග සම්පන්නව කටයුතු කරන්නා වූ බෞද්ධයන්ගේ එකතුව ඔවුන්ගේ පැවැත්ම, ඔවුන්ගේ සීලාදී ගුණ, ඔවුන්ගේ ප්‍රතිපදාව බොහොම සැපදායක බවටපත් වෙනවා. එින් පැහැදිලි වෙන ඉතා වැදගත්ම සාධකයක් ඒකනේ බෞද්ධයන් ගොවිතනක් දෙක. ඒක නිවනට සුගතියට නිවනට උපකාරණ හැටියටයි ගොවිතන කරන්නේ. වෙළඳාමක් කරටත් සුගතියට නිවනට උපකාර වෙන හැටියටයි වෙළඳාම කරන්නේ. සාධකාරයක් කරටත් සුගතියට නිවනට උපනිශ්‍ර වෙන හැටියටයි සාධකාරිය කරන්නේ. එවාගෙම වෛද්‍ය සේවයක් කරටත් සුගතියට නිවනට උපකාර වෙන හැටියටයි වෛද්‍ය සේවය කරන්නේ. කවර වූ ජීවනෝපායක් කරටත් ඒකා ජීවනෝපාය සිද්ධ කරන්නේ තමන්ගේ සිතේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට මෙලවටත් පරලොවටත් නිවනටත් උපකාර වෙන ප්‍රතිපදාවක් අනුගමනය කරන්නේ නෙමෙයි. මේක තමයි බෞද්ධ ජීවිතයේ වැදගත්ම තැන. ඒ කියන්නේ බෞද්ධය කියන වචනේ තේරුමම බුද්ධිමත් කිරසක් කියන එකයි. සරුවක් යන ආශ්‍රිතන බුද්ධෝ කියන බුද්ධයෙන් අග්‍ර වූ බැවින් බුද්ධෝ. ඒ බුද්ධයෙන් අග්‍ර වූ සරුවක් යන වාසයේදී සරණ ගියේ ශ්‍රාවක පිරිසද බුද්ධත්වයේවත් බුද්ධිය අනුගමනය කරන පිරිසක්. ඒ බුද්ධියේවත් ප්‍රඥාව අනුගමනය කරන පිරිසක් බැගින් තමයි බෞද්ධය කියන්නේ මේ වචනේ හඳුන්වන්නේ. ඒ ඇත්තන්ගේ සෑම කටයුත්තක්ම අර බුද්ධි ප්‍රමාණය අනුව තම තමාගේ සුගතිය තිනවනට අනුලෝම ගැන හැටියටයි පවත්වන ලැබෙන්නේ ඥානවන්තව. වාඩි වෙන වෙලාවේ, නැගිටින වෙලාවේ, කතා කරන වෙලාවේ, ඈම කන්න වෙලාවේ, වතුර නාන වෙලාවේ හැම වෙලාවෙම බුද්ධියට අනුව ඒ ප්‍රතිවිරුද්ධ කරන්නේ. නිදසුනක් වශයෙන් අපි කියනවා නම් උදේ පාන්දර නැගිටිනවා. නැගිටින කොටම සමාගයේ නුවණ අවදි කරගන්නවා. ඒ කියන්නේ මම මේ නිදාගෙන සිටියේ ඇඳ. මේ ඇඳ හදාපැත්තෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා ආසල මෛත්‍රී සිත් පහළ කරගන්නවා. තවත් ගැඹුරටිය කියලා නම් මේ නිදාගෙන සිටියේ කාලයේදී මගේ సంతානය තුල පහළ වූ චිත්ත, චෛතසික, භූත රූප, උපාදා රූප කියන මේ නාම රූප ධර්ම සෙනෙහක් සෙනෙහක් පාසා ඒ තැනම සත්ව කබලක අබපුරන්නාක් මෙන් කියන්නේ බිඳිලිදී යානිසයි. ඇතිවීම නැතිවීම දෙකෙන් තෙලෙතෙලී තවතුනා දුක්ඛයි. සංසිත නොකවතේ ඥානත්යි. කිනිකෝල් ගවින් අසුබයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ වූ නාම රූප ධර්ම සියල්ල දුක්ඛාරි සත්‍යයි. මේ දුක ඇති කරන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයි. මේ දෙක නැති නිවන ශාන්ත නිවන නිරෝධාරි සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි. මගේ මේ දවස චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණි සුපකාර වේවා කියලා එකින්දි අදිස්ථාන කරගන්නවා. මේ විදිහට සරක බැලීමේදී නිින්දෙන් අවදි වීමම බෞද්ධයෙක් හැටියට යවදුනේ. ඥානවන්තයෙක් හැටියට යවදුනේ. එතමනක් මෙමේ තවත් හිතෙනවා මගේ අද අවධූතයන් පටන් නැවත නිදා ගන්නා සුළු දවස කාලය තුළ මට අසුර ලැබෙන සීලමු දෙනාන දුක් වෙත්වා, මේ රෝග වෙත්වා, අසුවපත් වෙත්වා කියලා මෛත්‍රියෙන් හිත අවදි කරගන්නවා. අන්න බෞද්ධකම. එළම වෙන තමන් නාන කාමරයට යනවා, රැසිකිලියට රැසිකිලියට යනවා. ඒක තිතින් දෙති වගේ තමන් විශේෂ අරවාගේ ත්‍රිලක්ෂණ විපස්සනාවක් හෝ මෛත්‍රී භාවනාවක් වෙන දෙයක් ගන්නවා. මේ නාන කාමරයේ සකස් කළ තියෙන ද්‍රව්‍ය ගැන බැලුවා නාන දේශන්ද, මූණ සෝදන දේශන්ද, වතුර නල මාර්ගද, එවාගේම හැම දෙයක්ම මේවා නිෂ්පාදනය කළ ඇත්තෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෛත්‍රී සිත් පවත් වෙනවා. ධර්ම ගැන වෙලාවේ, මූණ සෝදන වෙලාවේ, දහත් එවාගේම මූණ පිහදාන වෙලාවේ, වතුර නාන වෙලාවේ, සබන් ගන්න වෙලාවේ, ඇඟ උලන වෙලාවේ හැම එකක් පාසා මාර්ගයේ මෛත්‍රී සිත් එකින් එකට පවත්වා ගන්න පුළුවන්. ඒක තමයි බෞද්ධකම. ඒ වගේම තවත් දුරට ගැඹුරින් හිතනවා මේ නාන වෙලාවේ, මූණ සෝදන වෙලාවේ, ධර්ම මදින වෙලාවේ පහළ වෙන චිත්ත ඡායසික භූත රූප උපාදා රූප කෙනෙමේ ධර්මතා සියල්ලම සෙනෙහක් පාසා ඇතුව නැතුව යනු අනිත්‍යයි. ඇතේන් නැතේන් දෙකින් විතර පෙළෙනවා දුකයි, කැමතිකේ නොදවති යනු අනත්තයි, පිළිකුල් දවෙන් අසුභයි, අනිත්‍ය දුක් අනත්ත නාම රූප ධර්ම සියල්ල දුක්ඛ සත්‍යයි, හේත හේතු තෘෂ්ණාව සමුදය සත්‍යයි, හේ දෙක නැති ශාන්ත නිවන නිරෝධ සත්‍යයි, නිවනට සැලිමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි. මගේ මේ ප්‍රයත්න මේ මානසිකාර්ය මත චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වේවා. ගැඹුරින් හිතුවා මේ වාගේ සරල වශයෙන් හරි ගැඹුරු වශයෙන් හරි සමන් විහිස යොදලා ඒ කරන ක්‍රියාවල සමන්ට සුගතියේ නිවනට උපාය මාර්ගයක් බාට සමුනවා ගන්න. ඒ වගේම සමන් යම් කිසි රාජකාරියක් සඳහා යෙදෙන්නේ තියෙනවා නම් ඒ රාජකාරියේ සම්බන්ධ වෙන තැනක සමන් විහිස මෛත්‍රිය විහිදුවනවා. යාපිහෙදල බලමු ආරෝග්‍ය ශාලා ගති සේවයට යනවා. ආරෝග්‍ය ශාලාවේ ඇතුළත් වෙන විස්තර පිටත් වෙනකොට මිතෙනවා අපේ ආරෝග්‍ය ශාලා විද්‍යාහසේ දෙවි දේවතාවෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ආරෝග්‍ය ශාලා භූමිය යම්තා අපාද දිපාද චතුෂ්පාද බහුපාද සත්ත්වයෝ කුජ්ජලයෝ භූතයෝ එවාගේ ප්‍රාණීහු ආත්මාවැත්තෝ ස්ත්‍රීහු පුරුෂයෝ ආර්යෝ අනාර්යෝ දෙවියෝ මනුෂ්‍යෝ විනිපාතිකෝ ඉන්නා නම් ඒ සියල්ලෝම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මුළුමහත් ආරෝග්‍ය ශාලා භූමියේම අපේ මෛත්‍රිය පැවැත්වුවා. එවගේම තමයි සේවාවේ නියුක්ත වෛද්‍ය මණ්ඩලයක් ඉන්නවා. ඒ වෛද්‍ය මණ්ඩලයට අපි එක එකනාට මෛත්‍රී සිත් පවත් කරනවා. වෙන වෙනම කරන්න පුළුවන් නම් එතරම්ට ඒක ප්‍රයෝජනෙයි වැඩි. එවතුතේ වෛද්‍යවරුන්ට සේවක සේවිකාවන්ට වෙන වෙනම මෛත්‍රී කරලා තමන්ගේ හිතේ මෛත්‍රියක් තමයි බෙදා දෙනවා. ප්‍රතිින්න ඒ වෙලාවේදී තමන්ගේ හිතේ අර බුද්ධිමත් හිතක් බාට සමුනවා ගත්තා. ඒකෙන් තමයි ගොඩාක් බෞද්ධයෙක් වුණා. එපමණක් නෙමෙයි ඒ විදිහට මෛත්‍රියේ බලයේ විහිදුවාගෙන ඉන්න තනිඥාන ඒ හැම දිනම සමාගන්නේ පුදුමාකාර අවධානයකින් අනුකම්පාවකින් මෛත්‍රියකින් බලනවා කතා කරනවා සහයෝගය දෙනවා. එතකොට සමන් කරන සේවය බොහොම සනසිල්ලේ බොහොම සමාධියෙන් යුතුව සිදු කරගන්න පුළුවන් වෙනවා. මේ වගේ බැංකු ආයතනයකට ගියත් සාධකායක අමාත්‍යාංශයකට ගියත් වෙනත් වෙනත් තැනකට ගියත් එවගේම වත්කගත ගියත් කුඹුරගත ගියත් වෙන වෙන තැනකට ගියත් විදේශ රටකට ගියත් ඒ හැම තැනකදීම සමන්ගේ මෛත්‍රී සිත පැවැත්වීමේදී ඒක සහභාගී හැම දෙනාගේම සන්තාන තුළ අර වගේ මෛත්‍රිය පිහිටෙනවා. ඕනෑම දුර්දාන්ත පුද්ගලයෙකුට පවා මෛත්‍රී සිත යැවීමේදී ඕගේ සිත සුදාන්ත සීනිත සංපත් ඉවසිලිමත් සිතක් බාටපත් වෙනවා. මේ කාර්ය විසි 30කට ඉස්සර 1975 යදී පුදුම සිද්ධියක් අපි අත්දැකියා දැක්කා. අපේ හිතවත් අපතේ දෙමව්පියවා දුකකාර වෙච්ච හිතවත් මහත්මයේ සිටිය සුමන කරුණාවත් නේ. ඒ මහත්මයා බොහෝම හිත දියුණු කරන කෙනෙක්. ඒ මහත්මයා සාධිසාධි වශයෙන් මේ වකට පොල් මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති හිටියා. ප්‍රධාන සභාපති බෞද්ධ නොවන බොහොම ධනවත් කෙනෙක්. එතුමා වෛද්‍යංශයේ දක්ෂයෙක්, මෙතුමා විදේශ විනිමය අංශයේ දක්ෂයෙක්, වෙනදාම අංශයේ දක්ෂයෙක්. නමුත් මේ සුමන කරුණාදාස මහත්මයාට කවදාකවත් අර ප්‍රධාන සභාපතිගේ කතා කරගෙන දෙන්නේ නැහැ. උදේට බැලුව කුටිවාගේ സമയය බලන්නේ බොහොම නපුරුයි. කවදාකවත් විනා වෙන්නේ වචනයක් කතා කරන්නේ සහයෝගයක් දෙන්නේ නැහැ. නිසා මේ මහත්මයාට අවශ්‍ය වුණා එතුමා සමගේ මිත්‍රත්වය ඇති කරගන්න. එතුමා කීවා ස්වාමීනි, එතුමා වැවිලියංශයේ දක්ෂයෙක් ගනිනොත්, තමන් විනිමයංශයේ දක්ෂයෙක් ගනිනොත් මේ රටට විශාල ආර්ථිකයක් පොල් මණ්ඩලයේ මගින් ලබා දෙන්න පුළුවන්. අපි දෙන්නා සමග වෙන්න උපදේශයක් දෙන්න කිව්වා. ඒ වගේ ඒ වෙනාම හැටේම උපදේශයක් දුන්න බුදුගුණ බල පිළිතුරන ඒ සභාපතිතුමා ඉදිරියේ ඉන්න හැටේ හිතින් බලාගෙන එතුමාට මෛත්‍රී කරන්න. මෛත්‍රී කළ හිතින් කතා කරන්න. ඉතින් මේ මාත්මයා හොඳට හිතට අරගෙන මේක කළා. සතියකින් පසුව සම්මුඛ වීම වුණා මේ කෙනකදී. ඉරලා කවදාකවත් නැති සිනා මුසු මුහුණක් දැක්කුවා. ඊළඟට දෙකකින් නැත මේ කෙනු නිමිත වුණා. සති දෙක පුරාම මෛත්‍රිය වැඩන එන සතියේ ශාලාවට යන වෙලාව පුදුම දෙයක් වුණා. ප්‍රධාන සභාපති වේලාසනින් ඇවිල්ලා දේතු ළඟටම ඇවිල්ලා අතට දීලා පිටට තියලා ඔහුම සුහදව කතා කරලා වාදි කරවලා මිත්‍රත්වයෙන් ඉදා කටයුතු කරන්න පටන් ගත්තා. එතුමා ඒ හේගෙන් ඉවත් වෙන තුරුම මිත්‍රත්වයේ පවත්වා ගන්න පුළුවන් උනේ මෛත්‍රී බලය නිසා. මේ වාගේ සමන්ති කිසියම් සම්බන්ධතාවක් නැති කෙනෙක් වුණත් ඔහුගේ හිත මුරුදු භාවයේ මෛත්‍රී සාගත බවට පමුණවා ගන්න නම් මේ මෛත්‍රී චිත්ත තරංග විහිදුවීම අතිශයින් උපකාරී වෙනවා. එතකොටේ මහත්මයා කිව්වා ඒ සාමග්‍රී වීම නිසා ඒ කාලේ හැටියට පොල් මංගලයේ මමින් ලොකු ආදායමක් ශ්‍රී ලංකාවට බෙදා හරින්න පුළුවන් වුණා කියලා. අනේ සමග්ගානන් සපෝසුකෝ සමගී වීම නිසා මොනතරම් ඒක සම්පත්තියක්ද ලංකාවටම. මේ වාගේ තමයි අතිතෝන හැම සේවාවකදීම අපි සමගියෙන් කටයුතු කිරීමේදී සමන්තක් සැනසෙල්ලක් අධේන සහයෝගයේ දෙන හැමතත් සැනසෙල්ලක් උදාවන අතරට මුළු රටේ ලෝකයේ මේ සමගිය සැපේ මේ සතුට දෙවි යනවා. මේක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමග්ගානන් සපෝසුකෝ සමගිවංගයේ තපසේවත් ප්‍රඥ ශීලයේ සපතක් වෙනවා. මෙතන තපෝ කියන වචනේ තේරුම් කීපයක් තියෙනවා. තපෝ කියන මේ වචනේ තියෙන වීරියක් නමක් තියෙනවා. තප තපනේ කියන ධාතීන් ඇදලා තියෙන තපෝ ඒ කියන්නේ වීරියෙන් කෙලස්ථාන වීරිය. දැන් ආතාපී කියලා කියනවානේ. ඒ කියන්නේ දැඩි ලෙස කෙලස්ථාන වීරියට ආතාප ආතාප කියන ආතප්ප කියලා කියනවා. එතකොට එින් යුක්ත පුද්ගලයාට ආතාපී කියලා. ඒ වගේ තමයි තප කියන එකෙන් වීරියක් තියෙනවා. දැන් මෙතන කියන්නේ තපස නමින් සීලවන්ත බවයි. සීලවන්ත බව පමණක් නෙමෙයි යම්තා සුගතියට නිවනට යන පිළිවෙත් ඇතොත් ඒ සියල්ල තම තප කියන මේ වචනේ තියෙන තපස. දැන් අද මහා මංගල සූත්‍රයේ තියෙනවා තපෝත ධම්මචාරියන්ත කියන වචනයක්. එතන තියෙන තේරුම් දෙකක්. එකක් තමයි වීර්යය, එකක් තමයි ආත්ම දමනය. ඒ කියන්නේ ආත්ම දමනය කියන්නේ පිළිවෙත් කිරීම. ඒකට මේ විදිහට මිනිස්යන් වශයෙන් බෞද්ධයන්ගේ පැවැත්ම තපසක් වෙන්න ඕනේ. ඒ කියන්නේ හිත ශෝපනිත පවත්නා පිළිවෙත් කරු ජීවිතයක් වෙන්න ඕනේ. ගෙදර කෑම හදන ඉස්සෙන හිතුවා නම් මා මේ හදන කෑම ආහාර පාන අනුභාව නැත්තන් දී ඖෂධයක් වේවා. මේ අත්තන්ගේ ආයු වර්ණ සත බල ඥාන වැඩෙන්ද මගේ මේ ආහාර පාන උපකාර වේවා. අන්න තපෝ. ඒ කියන්නේ තමන් පිළිවෙත පිළිදුණා. ඒ වෙලාවේ තමන්ගේ මෛත්‍රියක් ඒ ආහාර පිට්ටාසු වුණා. ශරීරයේ මේ ආහාර අනුභව කර නැත්තන් සපතක්ම වේවා. කවදාකවත් මේ ආහාර අජීර්ණ වෙන්නේ නැහැ. ඒවා ශරීරගත වේලා හොඳින් නිරෝගී සුවය දීර්ඝාසයත් ගන්න ලැබෙනවා. එයින් තමන්ට පරිමුඛතානි සංසය ලැබෙනවා. සුවඳ දෝෂ ආකාරගෙන බෝධියට වත් කරනකොට ඵලමින් සුවඳයෙන් මේ දෝෂයි. ඒ වාගේ අනුන් එක්ක මෛත්‍රිය ඉහිදුනකොට ඵලමින් තමන්ගේ సంతානයේදී මෛත්‍රිය ශපේ ලැබෙනවා. මේක නිසා තමන් හේතුසු පිණිසත් අනුන් හේතුසු බදාදීන් පිණිසත් සමග ධර්ම හේතා කටයුතු කිරීම සාරවත් සම්වාසේ උපදේශයයි. එනිසා මෙතන සමග්ගානං තපෝසුකෝ සමග වූවන්ගේ එක මේ සිල්වත් බව පිළිවෙත් සරු බව දෙවියන් සහිත ලෝකයාට හිත ශෝකනිස පවතිනවා කියන එක මේ පැහැදිලි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් දෙවෙනි වසරේදී පමණ පුදුම දෙයක් සිද්ධ වුණා. ඒ කියන්නේ සාක්ෂි පොළිය දෙනුවර වාසීන් ඒගොල්ලන්ගේ එකම ගඟක් හරස් කරලා දෙනුවරට ජනපදවල ගොවි පැන්තිරීමට වතුර බෙදා ගන්න. ඒක උෂ්ණාදී කාලයක ග්‍රීෂ්ම කාලයක දුර්භික්ෂ කාලයක ජනෙ අඩු වුණා. මේ ජනෙ අඩු වීම නිසා කෝලියේ වාසයේ ගොවියෝ ඒ සත්‍යයට අදහරවා ගන්න අනිත්‍යයක් තමයි දෙන්නේ නැති. සමානෙට සාක්්‍ය වංශයේ ගොවියෝ ඒ සත්‍යයට වතුර හරවා ගන්න අනිත්‍යයක් දෙන්නේ නැති. මේක නිසා ගොවියන් අතර බහින් බස් වුණා. ගොවියන් අතර බහින් බස් වීමෙන් මේක රජදරුවන් දක්වාම ඉහළට මේ අසමගියේ නැත්තම් ભેදය කොලහලේ පැතිරෙවිය. අන්තිමේදී දෙනුවර රජදරුවෝ ඔවුන්වන් අතර පුදුම කෝපයකින් හා යුද්ධයකට සන්නද්ධ වුණා. මේක සරුවක් යන වාසිය දැකලා අහසින් වැදිය. අහසින් වැදලා අහසේ තෙමින් ඉඳලා ඔවුන්ට නොතෙමින්නේ අන්ධකාරය නැවිය. ඊට පස්සේ ආලෝකේ විහිදෙව්. අහසේ වැදින්නේ සරුවක් යන වාසිය දැකලා ආවද දින කියලා ගන්න හැමෝම. සඳලිතුව අනේ අපට උභාන්තිගේ සමිනී මහා සනිසිල්ලක් උභාන්ත නැත්නම් මෙතන මහා ලේ ගංගාවක් වෙනවානේ කියලා බණහඬ සූදානම්. එවනාමේ සරුවක් යන වාසේ විශේෂේ පූර්ව චරිත ගැන හද පාමින් මේ අස්සන්ද සාමග්‍රයේ කිනේ සංස්කෘතේශනා කළා. ඒ කියන්නේ පන්දන ජාතකයේ එවාගේම සම්මෝධමාන ජාතකයේ මේ වාගේ බුද්ධ බෝධිසත්ව චරිත කීපයක්ම දේශනා කළා. ඒ කියන්නේ වතුර ඇලකට වැද්දෙක් ගිහිල්ලා ගිහින් වැද්දෙක් ජලක් දාගෙන මේ දැලේ මේ වතුර ඇලේ නායක තුමා අපේ බෝධිසත්වය. උනාසිකව අපි එකතු වෙලා මේ දැල උස්සගෙන ගිහිල්ලා අකුලක් උඩ දාලා අපි හිංගලයා. ඔක්කොම එක බයෙන් උස්සලා ඉස්සලා ගියා. ඔහොම වාර කීපයක්ම එක වතියෙක්වත් අල්ලා ගන්න බැරි වුණා. ඔහුගේ දැලක් බොහොම අමාරුවෙන් තමයි අර අකුලෙන් බේරාගත්තේ. ඕනින් අතර එක වතුයෙකුගේ ඉස්ස පෑගුණා තාගෙනෝගේ වතුෝගේ කකුලට. ඔහු පිටිලා දැන්න. දෙන්න බලින් බස් වුණා. දෙන්න බලින් බස් වීම නිසා ඒක මේ දෙපිලකට බෙදුණා මේ වතුවන් කිරිස. අන්තිමේදී මේ අසමගේ ශෝ සමගි කරන්න බෝසත් වතුවා බොහෝ උපදෙස් දුන්නා ආවාද කළා සමගුණේ නැහැ. ඉමාසේ වතුරල අක්ෂර දාලා අවිනම ගියා. තමන්ගේ කැමැති දෙයක දිනේ එකතු කරගෙන ගියා. ඊළඟ දවසේදී දීන වැද්දායල දැල දැම්මා කිසි කෙනෙක් ඉස්සුවේ නැහැනේ. මේ වතුව දැන් බෙදෙන බෙදෙන අසමගේ වෙලා ඉන්න නිසා ඔය කැමැති නම් ඔහි උත්සාහන්න කියලා කිසිම කෙනෙක් ඕනුවන්ට සහාය වුණේ නැහැ. අන්තිමේදී දීන වැද්දා වතුරල ඔක්කොම ළඟම ගිහින් තමන්ගේ අමුදරුවන් සතුටු කරවමින් වතුමස් නැවා විකුණලා මුදල් කළා. මේක බුදුරජාණන් වහන්සේ පහදා දුන්නා එදා සාමග්‍රීන් වෙන දවසේදී මේක විශාල මහරපේකින් ඔක්කොම බේරගත්තා. අසාමග්‍රීන් වීම නිසා විශාල විනය විශේෂණයකටපත් වුණා. මේක නිසා සමග්ගානන් සතෝසුකෝ සනතනක ජීවන සමග වීම සපතිනිස පවතිනවා කියලා සඳහන් කළා. පංගන ජාතකයේ කියන්නේ එක්තරා වලකෙක් එක්තරා වලකෙක් කොළොන් ගහක් යට නිදාගෙන ඉතියි. කොළොන් ගහේ දිනස්සී අත්තක් ගිරකඩයක් පදාගෙන වැටලා මේ වලහාගේ ඇඟ උඩ වැටුණා. මේ වලහා කොළොන් ගහ ඉන්නේ දේවතාව තමයි මේක කෙරේ කියලා ඔහු කෙරේ වෛර බැඳගත් දිවුවා. ඒ අතරේ එක්තරා සියවදී තමන්ගේ රතරෝද සඳහා හොඳ ජන වර්ග සොයාගෙන ඇවිදිනවා. මේ වලහාට කතා කරගන්න පුළුවන් බව කෙනෙක් පේනවා. මේ වලහා කියලා කියනවා සම්වේච වේලාවේ මිත්‍රයා ඔය රත රෝදෙද හොඳම ජාවාර්ගයේ තමයි කොළොන් ගහේ ගැව. දෙන්න පෙන්නන් දෙන්න කියලා අර කොළොන් ගහ දෙන්නේ. ඉතින් මේ කොළොන් ගහ කපා ගත්තම ඇරි වඩුව. කොළොන් ගහ සම්බන්ධව දේවතාවෙක් හිටියා. මේ දේවතාව තිබුණා. ඔය අතරේද මිනිස්සෙකින් මේ දේවතාව දිනට බැහැලා මේ වූ වඩුවට කියවා මිත්‍රයේ ඔය රස රෝදේට හොඳම හොඳ සතේ අවශ්‍යතාව සඳහා හොඳම හොඳ හමක් තමයි මේ වලට ගියාම කියේ. අන්තිමේදී මේ රියවඩුව වලහා මරාගත්තා. දැන් වලහා මැරෙන කොට මේ දේවතාව කිරේ වෛරින් මැරෙනවා. දේවතාවත් වලහා කිරේ වෛරින් මැරෙනවා. මේ කොළොන් වලක් වෛරයේ සල් පාන්තියේ දක්වාම යන වෛරයක් හැටියට බුදුරජාණන් වහන්සේ පහදා දුන්නා. මේ වාගේ සිද්ධීන් ආචාර්ය සිද්ධීන් කියලා. එතකොට සමිංස සම්ප්‍රාණ වීම නිසා තමයි මේවා විපත් වලින් නිදෙන්නේ අසමගේ තන හැම තැනකදී වෙන සමන්දත් අනුන්දත් මහ සියසනයක් උපසා සිද්ධ වෙනවා. මේක නිසා සරුවඥන් වහන්සේ දේශනා කළේ සමග්ගානන් තපෝසුකෝ සමග වීන හිත සූපිනිස පවතින. ඒ අනුව සලස බැලීමේ යටි දානයක් දෙනවා. සීලයක් සමාදන් වෙන පිරිසක් එකතු වෙනවා. භාවනා කරන්න පිරිසක් එකතු වෙනවා. ජනත් වෙන සාමග්‍රී සම්සමයේ සත්‍යයෙන් වට එකතු වෙනවා. සමිති සමාගම් වලට එකතු වෙනවා. ඒක කියන්නේ සීල දෙනා එක බහට එක සම්මුතියට වැටෙනවා නම් මොනතරම් සපයක්ද. එනිසාද විද්‍ය රජදරුවන්ට බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන අපරිහානීය ධර්ම හතක්. එයින් පළවෙනි අපරිහානීය ධර්මයේ අභින්න සම්නිපතේක්ෂාන්ත සම්නිපාත බහුලා විහෙරಂತಿ. මෙතන එකතු වෙනවා නම් මෙතන වැඩියෙන් එකතු වෙනවා නම් මේක දියුණුවට හේතුවක්. සමග්ගා සංහිපතිස්සන්තේ සමග්ගා වෘත්තිස්සන්තේ සමග්ගා වජ්ජකරණී යනි පරිසංති බුද්ධියව ආනන්ද වජ්ජේනම් පාටිසංඛා නෝ පරිහානි. ඒ කියන්නේ එකතු වෙන්නේ සමගිය. නැගී සිටින්නේ පෙරන්නේ පිටත් වෙන්නේ සමගිය. වැඩ කරන්නේ සමගිය. එහෙමනම් මේ විච්චි රණදාරුවන්ට දිනුවාක වෙනවා පිළිමයක් වාන්නේ නැහැ කියලා ওই දේට කර්ණු හතක් දේශනා කළා. ඒක අපි නිවසේක ජීවත් වෙන පිළිසාර ආයතනයක වැඩ කරන පිරිසක් වශයෙන් රාජින සමිති සමාගම් වල වැඩ කරන පිරිසක් වශයෙන් සාභාගීත්වයෙන් යම් තැනක එකතු වෙනවා නම් ඒ හැම තැනකදීම අපට ජීෙන්න ඕන සමග්ගා සංහිපති සම්පති සමගියෙන් මෛත්‍රියෙන් එකතු වෙනවා සමග්ගා වෘත්තෙහි සම්පතියෙන් මෛත්‍රියෙන් සමගියෙන් කෙතවිලා සමග්ගා සංඝ කරණීයානි කරිසන්ති සමාගයේ සමූහ කටයුතු සමග සම්පන්න උකර ඒ හැම තැනකදීම තමන්ගේ సంతානයේ වැඩෙන්නට ඕනේ සාරාණීය ධර්ම. ඒවා තියෙන හයක්. කලින්ම සාරාණීය ධර්මයේ තමයි මෛත්‍රී කාය කර්මය. දෙවැන්නේ මෛත්‍රී වාචික කර්මය. තුන්වැන්නේ මෛත්‍රී මනෝ කර්මය. හතර යන්නේ බෙදා හද අනුභව කිරීම. පස් යන්නේ තමන්ගේ පැවැතුම් සමානෝ පැවැත්වීම. හය යන්නේ තමන්ගේ පිළිගැනීම හේවත් ආගෝධයේ සමග සමතමව පවත්වා ගැනීම. මේ කර්ම හයත් කියනවා සාරාණීය ධර්ම කිය. ඒ කියන්නේ සාරාණීය කියන්නේ නිකන් නෙමෙයි. ආනිසංස හතක් එකක් එකක් ගානේ ලැබෙන නිසායි. කෙනෙක් දුතු කෙනෙහි ආචාර කරනවා. අන්න මෛත්‍රී කාය කර්ම. රදීතියෙක් නම් වන්දනා කරනවා. අන්න මෛත්‍රී කාය කර්ම. කෙනෙකුට අවශ්‍ය දෙයක් වතුර පොදාක් හරි පිළිගන්නනවා. බාර දෙනවා. කෙනෙකු පරිහරණය කරන ඇඳ ඇතුළු පිරිසිදු කර දෙනවා. පුටුව පිරිසිදු කරලා දෙනවා. මේක පිරිසිදු කරලා දෙනවා. අන්න මෛත්‍රී කාය කර්ම. මේ වාගේ සුළුයෙන් හරි මහත් වශයෙන් හරි අනුන්ට උපකාර වෙනවා නම් කය දෙහෙතොල මෛත්‍රියෙන් ඒක සාරාණීය ධර්මයක්. සාරාණීය කියන්නේ සාරාණීය හේකරණ ගරුකරණ සංඝාය අයවාදාය සාමග්ගය ඒකේ භාවය සංවත්ති. මෙන්න ආනිසංස හත. සාරාණීය කියන්නේ සිත හිතා නැවත නැවත ඉසේ සතුට ඇති වෙනවා. හේකරණ ඕනෝ කරේ මෛත්‍රියෙන් ප්‍රේ භාවය ඇති වෙනවා. ගරු කරන ඕනෝන් යෙතේ මෛත්‍රියෙන් ගරුත්වය ඇති වෙනවා. සංඝාය ඕනෝන් යෙතේ සංග්‍රහයක් ඇතිවීමක් වෙනවා. අවිවාදාය ඕනෝන් යෙතේ බණින්වත් නොවීම පිණිස හේතු වෙනවා. සාමග්ගය සාමග්ගයේ ප්‍රයත්න පිණිස හේතු වෙනවා. ඒකේ භාවය එකතුවා එකතු වීම හා සාමේ සමාධිය පිණිස හේතු වෙනවා. මේ ආනිසංස හතක්ම ඔය කියන මෛත්‍රී කාය කර්මින් නිසා ලැබෙනවා. මෛත්‍රී වචී කාර්මී කියන්නේ ඇති තැනක් නැති තැනක් ඕනෝ යෙත මෛත්‍රී වචනේම ආමන්ත්‍රණය මේ කරන නම කියනවා කසා කරනවා ಗುಣ කියනවා ඒකත් අර වගේ සාරාණීය සිහිකරණයේ සැලසීමක් ඇති කරගන්න පුළුවන්. මේ කරන ඕනෝ යෙත මෛත්‍රී භාවයෙන් ප්‍රේ භාවය ඇති වෙනවා. ගරු කරන ඕනෝ යෙත මෛත්‍රියෙන් ගරුත්වය ඇති වෙනවා. ඒ වගේම සංඝාය ඕනෝ යෙත සංග්‍රහයක් සම්පූර්ණ වෙන වචනේ. අවිවාදාගේ ඒ වගේම විවාද නවීන තුනිසේ බංගම්බස් නවීන තුනිසේ හේතු වෙන. සාමග්ගිය සමගිය තුනිසේ හේතු වෙනවා. ඒකේ භාවාහිතේ සමාධිය තුනිසේ හේතු වෙනවා. මේ වාගේ මෛත්‍රියේ මනෝ කර්මයේ තියෙන ඇතිකලක් නැතිකලක් හතබක් හදපත් වෙන තමන්ගේ මෛත්‍රියේ සිට විහිදුවන. රාගයෙන් ලද පමණින් සතුටු වෙනවා පමණක් නෙමෙයි ලද දේ බෙදා හදාගෙන පරිභෝග කරනවා. අපි හිතමු යම් කිසි කෙනෙකුට ඉස්සර කතාවක් අපේ තියෙනවා ගමේ ගොඩේ මව්වරුන්ගේ එක නෙල්ලිගෙදී හත් දෙනෙක් කාලා ගඟට අද්දන් දුන්නා කියලා ගඟේ සතුන්ගා. ඒ කියන්නේ නෙල්ලිගෙදීක් කාලා බඩ කෙරෙන්නේ නැහැ. නමුත් අර බෙදා හදා ගැනීම නිසා ඔවුන්ගේ බඩ කෙරෙනවා. ඔවුන් හිතන ලොකු සනසිල්ලක් ඇති වෙනවා. මෛත්‍රිය ඇති වෙනවා. මේ වාගේ තමයි සමාජ සුළු දෙයක් හරි ලැබුණා නම් අපි උදුම ප්‍රේක්ෂාලක් ලැබුණා කියලා. ඕක ලැබෙනකොට මේක තවත් කෙනෙකුට කැලලක් හරි පිළිගන්නන්න අපි සහභාගී වෙනවා මෛත්‍රී සාගත වෙන්න. කාටවත් බෙදා හදා වඳ ගන්න අපි සමලි සම්පන්න වෙන්නේ. ඒකෝ ඕනුන් එත පියකරන ඕනුන් එත සියදාවය ඇතින සාරාණීය සීකරණින් සිටේ සනසින්න කැටි කර ගන්න පුළුවන් වෙන. ගරු කරන ඕන් එත ගරුත්වයක් ඇති වෙනවා. සංඝාය ඕනුන් එත ආමිත සංඝායක් ධර්ම සංග්‍රහයක් කළා වෙනවා. අවිවාදාය බණින්වත් නොවන කිනි හේතු වෙනවා. සාමග්ගය සමගිය කිනි හේතු වෙනවා. ඒකේ භාවහිතේ සමාගිය කිනි හේතු වෙනවා. අනිකාර එවතුම් පැවතුම් පිළිබඳව සමානත්වයේ කියන්නේ ඕනෝන් එත උත්සාහයක් නැතිව තමන්ගේ පංචශීලයේ නම් පංචශීලයේ හොඳින් ආරක්ෂා කරගන්න. පංචශීලයේ හොඳින් ආරක්ෂා කරන පිළිසක් නම් අන්න සීලෙන් සමානත්වයේද පත්වේම ඕනෝන් එත අද සාරාණීය කය කරන ගරු කරන ආදී ආනිසංස ලැබෙන්නේ හේතු වෙන සාරාණීය ධර්මයක්. අනිකානේ තමයි ආબોධඥානෙ. ආબોධය කියන්නේ මෙතන ධර්මයේ පිළිබඳවයි. ධර්මයේ ගැන කිසිදු මතභේදයක් නැතුව ගැටලුවක් නැතුව ඕනෝන් අතර සමගියෙන් ධර්මයේ ගැන අවබෝධයක් ලබා ගැනීමට කියනවා දික්ක සාමාන්‍ය ගත කියලා. අවබෝධයේ සමානත්වයෙන් පවත්වා ගැනීම. එක්කෙනෙක් කියනවා පරලොවක් නැහැ කියලා. තාකෙනෙක් කියනවා පරලොව තියෙනවා කියලා. ඉතින් දික්ක අසමානයි. එතෙන්දී නැතේ කියන්නේ කෙනෙක් ඇතේ කියන්නේ කෙනෙක් බහින්වත් වෙන්නේ නැතුව තවත් දන්නේ කෙනෙක් ලවා විසඳවා ගන්න. දෙනෙක් කියනවා මරණයෙන් මැත්තේ අන්තරාභවයක් තියෙනවා කියලා. ඒක කිනා තව නැහැ කියලා. දෙන්න බහින් වාක්‍යෙ නැතුව නනවත් කෙනෙක් එක්ක සාකච්ඡා කළා මේක සාමග්‍රියට පත් කරගන්න. මේ වාගේ තමයි දික්ක සාමාන්‍ය ගත කියන්නේ ධර්මයේ පිළිබඳව සාතනයේ පිළිබඳව මතභේදයෙන් තොරව සමානත්වයෙන් අදහස් පවත්වා ගැනීම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් සමග ධර්මයේ ගරුකල කෙනෙක් මේ ලෝක ධාතුවේ පහළුනේ නැහැ. උන්වහන්සේ බෝධි සම්භාර පුණ්‍ය කාලේ මිනිසයන් වෙලා නෙමෙයි. උන්වහන්සේ පක්ෂීන් වෙලා, හංසයන් වෙලා, සමස්ත වසුන් වෙලා, සමස්ත මුවන් ගෝනුන් වෙලා, සමාරියට වෙනත් වෙනත් සත්‍යයන් වෙලා පවා තමන්ගේ පිළිස සමගියෙන් සබඳන තියෙන්නේ මේ මෛත්‍රියේ බලය නිසායි. බොහෝතෙන් අර ජවනාංශ ජාතකයෙන් 90000ක් 90000ක් ජවනයන්ට නායකව උන් සමගියෙන් සබඳගත් මොනතරම් සමගියෙන් සබඳගත්ද කියනවනම් ආශ්චර්යයක්. 7000ක් මේ බෝසත් ජවනාංශ රාජයා පිළිසෙන් ඈත් වෙලා ඉඳ සිද්ධ වුණා පාසයකට ආවෙලා. මේ 90000ක් දෙනා කෑම ගන්න ඇතු එක්කන් වෙලා කනගාටින් ඉඳලා තියෙනවා. අන්තිමේ බෝසත් ජවනාංශ රාජයා ගිහිල්ලා ඇත්තන වතුර වක්කල තමයි පනගත්ත කියන. මේ කර්මද සාමග්‍රිය ධර්මයේ ඇති කරගත් උතුමන් අතර අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. එනිසා බෞද්ධයන් වශයෙන් අපි සීලොන් දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, ශිෂ්‍යයෝ, දරුවෝ, අනුගාමිකයෝ. අපි සරුවක්ඥන් වහන්සේගේ වචනේ අනුගමනය කරමින් තම කටයුත්තකදීම මෛත්‍රියේ බල පිහිටුවාගෙන සාමග්‍රියෙන් යුතුව කටයුතු කිරීම ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කරන උතුම් ගෞරවයක් පූජාවක් වෙනවා. ඒ අනුව සලකා සැලකෙන්නට ඕනේ මේ ලෝක ධාතුවේ විෂාසංක කල්පලක්ෂයක් තරම් ඈත කාලයේ පටන් බෙරුම් පුරාගෙන ඇවිල්ලා තුන් ලෝකයේම එකම සාමග්‍රිය ධර්මයක පිහිටුවමින් සුගතියට නිවනට පමුණුවා ළමින් ලෝසුරා බුදුව සූවිසා සංගධනන් ජනතාවට අමා මහ නිවන් සාක්ෂාත් කරවා දුන්න දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට සන සංඝයාතේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපටත් ඒ සරුවක්ඥන් වහන්සේට අනුවම මේ මෛත්‍රී භාවයේ පිහිටුවාගෙන මෙලොව පරලොව ජයගෙන නිවන් මාර්ගය ගැනීමට වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වේ ලොවට අමාගහම් ලැබිවස්සවල අසංග ගණන් ජනතාව නිවන් පුර පමුණුවලා අනුසාධිතේත පරිනිර්වාණය නිවන් ලැබියා. රහතන් වහන්සේලා පිළිමේ වුණා. ආර්යයන් වහන්සේලා සුභතිගාමී වුණා. සසු ජනතාව සෝකේ කර්මානුකූලව මේ පරිලෝ ගියා. වැඩිහිටි විහාරස්ථානද රාජධානි වෙන් පොකුණු මාලිගාවේ සියල්ලද නැස්තාවශේෂ වුණා. මේ වාගේ රහඳසාරකා මහා ප්‍රපේ මහා මේරු කරුවත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දොරවල් ගෙද සඳන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු හැමින් දීමින් ඇඳුමින් පැළඳුමින් වශයෙන් මුලෙන් දෙහෙන් හේතෙන් පරිහරණය කරන ආ ස්වභාව සියල්ලක් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මක්ෂණියක් පාසා ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි. සමිතේ නොපවත්නා බැවින් අනත්තයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ සීල සංස්කාර ධර්ම දුක්ඛාරි සත්‍යයයි. ඒ දුක ඇති කරන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයයි. ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගාරි සත්‍යයයි. අනන්ත පරිමාණ බුදු කසේ බුදු මහ රහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරෝදානාවේ දසපාරමී දෙලින් ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ග අනුභවයෙන් බෝධිපාක් ධර්මයන් ඥානභාවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාම රාමා මහ නිවන් ගැඩියා. සතර ධර්මයේ කොටේ කෙලෙස් ගිනි නිවාසාන්ත නිවනේ සැනසේ වදාළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සැනසල්ලේ අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපටත් ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනුව යමින් මේ සිදු කරන සෑම කුසලයක්ම රසපාරමී බාටපත් වේවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාටපත් වේවා, සත්‍යස් බෝධිපාක්ෂ ධර්ම බාටපත් වේවා. එමඟින් අපි පැතු බෝධි ඥානයේ සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු.